පින්වතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ කමඨාණක් වඩන ආර්ය ශ්‍රාවකයා මුලා වෙන විශේෂ තැන් වලින් එක ස්ථානයක්. ඒ තමයි සන්තුෂ්සකෝච සුබරෝච කියන ධර්මතාවය. සියල්ල සුබයි කියලා දකින ඒ මානසිකත්වයේ උත්තරීතර ගුණධර්මයක් වුණාට හැමදේ තුළින්ම සෑයීමටපත් වෙන සැනසෙන ගුණය ආර්ය ගුණයක් වුණාට කමඨාණක් වඩන භාවනා යෝගියාට ඒ ගුණයම අරස් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. සැනසෙන්න ගිහිල්ලා අසහනයටපත් වෙච්ච යෝගිවරු තපස්වරු අනන්තයි. සියලු දේ තුළින්ම සෑයීමටපත් වෙන්න ගිහින් කිසිම දවසක සැනසෙල්ලක් විවේකයක් උදකලාවක් නැතුව අවිවේකයටපත් වෙච්ච තපස්වරු අනන්තයි. මේ ධර්මතාවය අපගේ ජීවිතවල ක්‍රියාත්මක වෙන්නේ කෙසේද කියන කාරණාව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගියා ආස්වාසයේ ප්‍රාස්වාසයේ දියා සිහිය පැවැත්විය යුතු වුණත් ඒ භාවනා යෝගියා ආස්වාසය තුළ සෑයීමටපත් වෙනවා නම් ප්‍රාස්වාසය තුළ සෑයීමටපත් වෙනවා නම් ඒ තුලින් සැනසෙනවා නම් එයාගේ මාර්ගය වැරදෙනවා. හේතුව නිරෝධ සමාපත්තියට යනකම් එයා යම්කිසි දෙයකින් සැනසෙනවා නම් ඒ සැනසෙන්නේ පැවැත්ම තුල කියන එක එයාට තේරෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තියටපත් වෙනකන් ඒ සිත යම්කිසි දෙයකින් සෑයීමටපත් වෙනවා නම් ඒ සෑයීමටපත් වෙන්නේ කෙලෙස් තුල බව ඒ භාවනා යෝගියාට තේරෙන්නේ නැහැ. මොකද මේ ආස්වාසය ප්‍රාස්වාසය තුල තියෙන සෑයීමටපත් වීම කියලා අපි බැලුවාම අපට පෑදිලිව පේනවා ඒ ආස්වාසය ප්‍රාස්වාසය තුල යම්කිසි විවේකයක් දැනෙනවා. නාම රූපවල අවමතාවයක් තියෙනවා. පටිගය ශුන්‍ය වෙලා උදකලාව පාළ වෙලා දැන් මේ භාවනා යෝගියා අර කලින් තිබිච්ච කැළඹිල්ලට වඩා දැන් තින මානසිකත්වයේ බොහොම අගනේ කියලා ඒකට සතුටු වෙනවා. ඕම් වර්ධිච්ච තැන නිරෝධයට යනකම් මේ ලෝකේ කිසිම දෙයකින් සැනසෙන්න බැරි නම් එහෙම සෑයීමටපත් වෙන ධර්මතාවයක් නෙමෙයි නම් මේ ආස්වාසය තුල එක ගොඩනගාගත්තේ කොහොමද? මේ ප්‍රාස්වාසය තුලින් එක ගොඩනගාගත්තේ කොහොමද? එනම් භාවනා යෝගියා තමන් නොදැනුවත්වම මුලා වෙනවා. රාත් මාර්ගයේ යන කෙනා තුලත් මෝහය පවතිනවා නම් මේ ශ්‍රාවකයා දැන් මාර්ගය පටන් ගත්තා විතරයි. පුතුජන ස්වභාවයෙන් යන කෙනාට මොනතරම් මෝහයක් තියෙයිද ඒ මෝහයේ තියෙන බවට මේක සාක්ෂියක්. එනම් මොකද්ද මේ සන්තුෂ්සකෝච සුබරෝච කියලා කියන හැමදේම සුබවාදීව දකින්න ලදදෙන් සැනසෙන්න සෑයීමටපත් වෙන්න කියන ධර්මතාවය මොකද්ද කියලා බැලුවාම ඒ ගනුදෙනු කරන හැම ධර්මතාවය තුළම හටගන්න පවතින නිරෝධය තුළ තමයි යා සැනසෙන්න ඕනේ සෑයීමටපත් වෙන්න ඕනේ. ඒ සීය ඒ භාවනා යෝගියා කවදද අත්තරින්නේ අමතක කරන්නේ ඒ අත්තරින් අමතක කරන හැම මොහොතෙම ඒ භාවනා යෝගියාට වැරදෙනවා. සමහර විට අපි කායානුපස්සනා වඩනවා නම් කයදී අපි බලාගෙන ඉන්නවා. හැම ඉරියව්වක් දිහාම බලාගෙන ඉන්නවා. කයේ ඉරියව් දිහා බලාගෙන ඉන්නවා. කයේ වෙනස් වීම දිහා බලාගෙන ඉන්නවා. කයේ තැම්පතුව මත සිත පීචවාගෙන ඉන්නවා. මේ ආකාරයට මොනම කමඨාන වැඩුවත් ඒ භාවනා යෝගියා මාර්ගඵලවලට පත් වෙනකොට යම් යම් අවබෝධයන් පාළ වෙනකොට ප්‍රඥාවෙන් විදර්ශනාවෙන් මේ නාම රූප ස්පර්ශ කරනකොට එයාට දියුණුවකට වඩා පිරිහීමක් තමයි අටගන්නේ. ඒක පිරිහීමට හේතුවක් වෙනවා. එදා දැකපු ගස්කොළන්ම අද වෙනස් විදියට දකිනකොට ඒක තුලින් එයා සෑයීමටපත් වෙනවා, සැනසෙනවා. එයා හිතනවා දැන් මේ ගමන හරියටම හරි කියලා. එයා යමක් වඩා ගත්තයි කියලා එයා සෑයීමටපත් වෙනවා. එයා තුළ යම්කිසි අවබෝධයක් වැඩිලා තිනවා, යම්කිසි ප්‍රත්‍යක්ෂ ඥානයක් පාළ වෙලා තිනවායි කියලා එයා සතුටු වෙනවා, සැනසෙනවා. එනම් මේ ලෝකේ නිරෝධයට ගමන් කරන ආර්යවරු තමන්ගේ මාර්ගයේ වඩනකොට හොඳට තරහේ මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මම රාත් වෙනකන් යම්කිසි සැනසෙල්ලක් මට අටගන්නවා නම් ඒකත් කෙලෙස් තුලින්ම හටගන්න සැනසෙල්ලක්. යම් කිසි සුවයක් මම විඳිනවා නම් ඒ සුවයත් මගේ මෝහය නිසා කෙලෙස් නිසා අටගත්ත සුවයක්. යම් කිසි උදකලාවක් විවේකයක් අටගත්තා නම් ඒකත් අර කෙලෙස් වලින්ම තවත් ප්‍රතිරූප නිර්මාණයක් කියන එක වටහා ගන්නට ඕනේ. එහෙනම් කයදියා කයේ ක්‍රියාකාරීත්වයදියා බලාගෙන ඉන්න භාවනා යෝගියාට මේ කමඨාන තුලත් වැරදෙන අවස්ථා තියෙනවා. ඒ භාවනා යෝගියා කයේ නිවීම දියා බලාගෙන ඉන්නවා. කයේ නිවීම දියා බලාගෙන ඉන්න භාවනා යෝගියා මෙන්න මේ මේකක් වෙන්න ඇති නිවීම කියලා එයාට සාපේක්ෂව අලුත් නිවීමක් අදා ගන්නවා. තමන්ට කියලා ගයක් අදාගෙන, තමන්ට කියලා ලිඳක් අදාගෙන, තමන්ට කියලා පවුලක් ගොඩනගාගෙන මේක පුංචි පවුල රත්තරන් කියලා තමන්ගේ මානසිකත්වයෙන් ඒ ලෝකේ නඩත්තු කරනවා වාගේ මේ භාවනා යෝගියා කයේ නිවීම මත බලාගෙන ිටපු කෙනා මෙන්න මේක තමයි නිවීම, මේක තමයි පිරිනිවන් පෑම, මේක තමයි නිරෝධය කියලා එහා තුල යම් යම් අමුතු මානසිකත්වයන් නදා ගන්නවා. භාවනා යෝගියා කයේ නිවීම දියා දැකලා මේ කයේ නිවීම තමයි නිරෝධය, මේක සැබෑ නිර්වාණය කියලා එයා ඒක තුල මුලා වෙනවා. සැබෑ නිවීම මාර්ගයේ වඩන කිසිම කෙනෙක් දන්නේ නැහැ. කුසගින්න සංසිඳිච්ච ස්වභාවය මානසිකත්වය දන්නේ කවුද කියලා බැලුවාම සම්පූර්ණ ආහාර වේල වළඳලා ඉවර වෙච්ච කෙනා තමයි කුසගින්නේ සංසිඳීමේ අර්ථයට අරියට නිර්වචනය කරන්නේ. බඩගින්න නිවුනාම කොයි විදිහටද දැනෙන්නේ? ඒක බඩගින්න නිවාගත්ත කෙනයි දන්නේ. කෑම කන කෙනා දන්නේ නැහැ. හේතුව එයාට අඩක් බඩගින්න නිවුනට සම්පූර්ණ බඩගින්න නිවිලා නැහැ. නිවුනොත් එයා කෑම කන්නේ නැහැ. නිරෝධයට පත් වෙච්ච කෙනා කමටහන් වඩන්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ. හැබැයි භාවනා කරන කෙනා තුල නිරෝධයක් නැහැ. එහෙනම් ඒ දේශනා කරන හැම නිරෝධයක් තුළම දෝෂයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. හේතුව තාම එයාගේ බඩගිනි නිවිලා නැහැ, කෙලෙස් නිවිලා නැහැ. මාර්ගය වඩන ගමන් එයාට අනන්ත අප්‍රමාණ වැරදිලා ඒ වැරදිච්ච දේ තුළ මෝහය තුළ වැරදි වැටහීම තුළ දේශනා කරන හැම ධර්මයක් තුළම තවත් වැරදි වැටහීමක් තමයි අනිත් අයට ලබා දෙන්නේ. නිවැරදි වැටහීම දන්න එම අවබෝධයට තමන්පත් වෙලා නැති නිසා. කයේ නිවීම දියා බලනකොට ඒ විවේකය නිවීම කියලා ගත්තාම සැබෑ නිවීම අපෙන් ඇහත් වෙනවා. භාවනා යෝගියා නිරෝධ සමාපත්තියට පත් වෙනකන් කිසිම දෙයකින් සැනසෙන්නේ නැහැ, සෑයීමටපත් වෙන්නේ නැහැ. මේක තමයි එයාගේ කමඨාන. එහෙනම් සන්තුෂ්සකෝච සුබරයෝච ලද දෙයින් සෑයීමටපත් වෙන්න සැනසෙන්න කියන තථාගත පණිවිඩයට මොකද උනේ? ඒ පණිවිඩයත් මේ කමඨාන තුළ ਸਰව සම්පූර්ණයි. නිරෝධයට පත් වෙනකන් කිසිම දෙයකින් එයා සැනසෙන්නේ නැහැ, සෑයීමටපත් වෙන්නේ නැහැ. මේ තුලින් එයා සැනසෙනවා, සෑයීමටපත් වෙනවා. ඒක තමයි ඒ කමඨාන. කිසිම දෙයකින් සැනසෙන්නේ නැත්නම් සෑයීමටපත් වෙන්නම්. පත් වෙන්නේ නැත්නම් කොහොමද එයා සෑයීමටපත් වෙන්නේ? මේක සැබෑ ධර්මය නෙමෙයි. මේක නිවැරදි මාර්ගය නෙමෙයි. හේතුව නිවැරදි මාර්ගය මම දන්නේ කවදරි පිරිණිවන් පාණ්ඩ සුදුසුකම් ලැබපු දවසේ. මාර්ගය දන්න හැය අත්උසන්න කියලා කිව්වොත් සැබවින්ම අත උස්සන්නට ඕනේ රාතන් වහන්සේලා. එහෙනම් දුක ඇතිවීමට හේතුව දුකින් නිවීම, දුක නිවන මාර්ගය. එහෙනම් නිවිච්ච කෙනා තමයි මාර්ගය දන්නේ, ගමන අවසන් කරපු කෙනා තමයි ගමන සම්පූර්ණයෙන් දන්නේ, යන කෙනා දන්නේ පොඩ්ඩයි, එහෙම නැත්නම් අඩයි දන්නේ. අඩක් දන්න කෙනා කොහොමද සම්පූර්ණ මාර්ගය දේශනා කරන්නේ? එහෙනම් අපි වඩන මාර්ගය තුළ මේ වගේ තැන් අපිට අනන්ත අප්‍රමාණ අපි මුලා වෙලා තියෙනවා නේද? එහෙනම් සම්පූර්ණත්වයට පත් වෙනකන්, නිරෝධ සමාපත්තියට පත් වෙනකන් මම මාර්ගය දන්නේ නැහැ. මාර්ගය තාම දැනගමින් යන ගමං. එහෙනම් මන් තුළ නිවැරදි මාර්ගය තාම පරිපූර්ණ වෙලා නැහැ, සම්පූර්ණයෙන් මන් දන්නේ නැහැ. ඒ නිසා මේ තැන්වල මට වැරදෙන්න පුළුවන්, මේකත් වැරදි එකක් කියලා හැම දේ තුළම සැනසෙන්නේ නැත්නම්, සෑයීමටපත් වෙන්නේ නැත්නම් දැන් එයා තුළ හැම දේම අත්හරින්නේ නැද්ද? මුලා වෙන්න තියෙන අවස්ථා යාතුල අඩු වෙනවා අවම වෙනවා. රවටෙන්න තියෙන අවස්ථා යාතුල අවම වෙනවා. ගැටෙන්න තියෙන අවස්ථා යාට අනන්ත අප්‍රමාණ අහිමි වෙනවා. දැන් මාර්ගේ නිවැරදි වෙනවා. මේක තුල තමයි සෑයීමටපත් වෙන්න තෝනේ. මේක කෑම කාලා සනසනවා වාගේ නෙමෙයි, කෑම පූජා කරලා අනිත් අය කාලා තෘප්තියට පත්වෙන එක දැකලා සනසනවා වාගේ කම්. අපි කාලා නෑ, නමුත් අපිට කෑවටත් වඩා ලොකු ආත්ම තෘප්තියක් තියෙනවා. හේතුව අපි දීපු දාණය අනිත් අය වළඳලා ඒ කට්ටිය සනසනවා, සෑයීමටපත් වෙනවා. ඒක තුලින් ඇතිවෙච්ච ආත්ම තෘප්තියක්. සන්තුස්සකෝච සුබරෝච කියන ධර්මතාවය අපි වඩන මාර්ගය තුලත් මෙන්න මේ විදියට සෑයීමටපත් වීමක් තියෙන්නේ, සැනසීමක් තියෙන්නේ. මාර්ගයේ වඩන භාවනා යෝගියා නිරෝධයටපත් වෙනකම් කිසිම දෙයකට මුලා නොවිය යුතුයි. කිසිම ධර්ම කාරණාවකින් සෑයීමටපත් නොවිය යුතුයි. කිසිම දෙයකින් සැනසෙන්න එයාගේ සිත දක්ෂ නොවිය යුතුයි. එහෙම දක්ෂ වෙනවා නම් නිරෝධයට එයා අදක්ෂ වෙනවා. යම් කිසි දෙයකින් සෑයීමටපත් වෙනවා නම් එයා නිරෝධයට අදක්ෂ වෙනවා. යම් කිසි දෙයකින් විවේකයටපත් වෙනවා නම් එයා නිරෝධයේ විවේකයට එයා අදක්ෂ වෙනවා. හැම දෙය තුළම අපි ආර්ය සැකයක් උපදවනවා. සෝතාපන්න ඵලය ස්ථීර එකක් නම් සකෘදාගාමි ඵලයක් ලෝකේ කවදාවත් පාළ වෙන්න බෑ නේද? සෝතාපන්න ඵලය අස්ථීර නිසා තමයි සකෘදාගාමි ඥානය පාළ වෙලා එයාගේ සෝතාපන්න ඵලය අහිමි වෙන්නේ. සකෘදාගාමි ඵලය ස්ථීර එකක් නම් එයා කවදාවත් අනාගාමි වෙන්නේ නෑ. අනාගාමි ඵලය ලැබෙනවයි කියලා කියන්නේ සකෘදාගාමි ඵලය අස්ථීර බවට පත් වෙනවා. හරියත් ඵලයටපත් වෙනකොට නිරෝධ සමාපත්තියට මේ සිතපත් වෙනකොට තමන් තුළ තියෙන සියලු ඵලයන් තමන්ට අහිමි වෙලා, පුද්ගලයා සත්‍යය අහිමි වෙලා හැමදේම තමන් නිදහස් වෙනවා නම් මෙන්න මේ කාරණාව දන්න භාවනා යෝගියා මේ ඵලයා තියෙන කිසිම අවබෝධයකට, ඵලයකට, දැනුමකට එයා රැවටෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තියටපත් වෙනකන් අපි රැවටෙනවා. සෝතාපන්න කට්ටිය සිවුරු හරින්න උත්සාහ කරපු අවස්ථා අපි අහලා නැද්ද? සෝතාපන්න හයට වැරදිච්ච තැන් අපි පොත්පත්වල කියවලා නැද්ද? එහෙනම් මේ ආර්ය මාර්ගයේ ගමන් කරන අපට අනන්ත අප්‍රමාණ රැවටෙනවා. අපගේ සිත අනන්ත අප්‍රමාණ රැවටීම් වලට ගොදුරු වෙනවා. හේතුව අපි නිවැරදි මාර්ගයේ තාම දන්නේ නැහැ, මාර්ගයේ වඩන නිසා. වතුර බොමින් ඉන්න කෙනා කොහමද දන්නේ පිපාසයෙන් සංසිඳුනාම තියෙන මානසිකත්වය? එයා තාම බොන ගමන්. බඩ පිරෙන්න වතුර බීලා කෝපයේ පැත්තකින් තිබ්බාම දැන් ආලා බැලුවොත් එයා නියමෙට විස්තර කරනවා. පිපාසය කියන්නේ මෙන්න මේ වගේ එකක්, වතුර බොනවා කියන්නේ මෙන්න මේ වගේ එකක්. එකපාරට බීලා බෑ, උගුරෙන් උගුර බොන්නට ඕනේ, හුස්ම පිළිවෙලට ගන්නට ඕනේ. හේතුව වතුර බොන ගමන් මැරිලා බෑ. හේතුව වතුර ටික බීමෙන් අපිට අත්තරෙනවා. එහෙනම් ජීවිතේ රැකගෙන, උස්ම අරගෙන, වතුර බොන්න පිළිවෙලත්, ඒ පිපාසය සංසිඳුනාම ඇතිවෙන කායික සුවයත් විවේකයක් දන්නේ වතුර බීලා අවසන් වෙච්ච කෙනා. එහෙනම් මාර්ගයේ වඩන අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ අරියටම නිවැරදිම මාර්ගය, සම්පූර්ණ මාර්ගය කුමක්ද කියලා. අපි ප්‍රත්‍යක්ෂ කරපු යමක් තියෙනවා. මෙන්න මේම කෙරුවොත් නිවැරදිවම අපිට නිවන් දකින්න පුළුවන්, නිරෝධයටපත් වෙන්න පුළුවන් කියලා සැක නැතුව විශ්වාසයක් තියෙනවා. කිසිම විචිකිච්ඡාවක් නැහැ ඒ දන්න මාර්ගය පිළිබඳව. හැබැයි සැක නැතුව මාර්ගය දැනගත්තට ඒ මාර්ගය නිවැරදිවම හරියටම දන්නවද? ඒක දන්නේ ඒ මාර්ගය අවසන් කළාට පස්සේ. තාම මග යන ගමන්. යම්කිසි නගරයකින් තවත් නගරයකට යන කෙනා ගම්මාන කීයක් හම්බෙනවද? කාන්තාර කීයක් හම්බෙනවද? වතුරලින් කීයක් තමන්ට හම්බෙනවද? කැඩිච්ච පාරවල් කොච්චරක් දුර තියෙනවද? හොඳ පාරවල් කොච්චර දුරක් තියෙනවද? හොඳ මිනිස්සු ඉන්නවද? නරක මිනිස්සු ඉන්නවද? අමනුෂ්‍යව ගැවසෙන ප්‍රදේශ තියෙනවද? මේවා මොකවත් දන්නේ නැහැ නේ. හැබැයි මාර්ගය අවසන් කරපු කෙනා දන්නවා මේ මාර්ගය මෙන්න මේ මේ දිසාවල් වල මේ මේ කාලවල මේ මේ ගම්මාන අපට අම්බෙනවා. දවසක් සම්පූර්ණයෙන් ගමන් කරලා එළිය වැටෙනකොට අන්න ආවල් ගම්මානයේ ඉමීසරේ පේන්න පටන් ගන්නවා. ඊ ගම්මානෙන් පස්සේ තියෙන්නේ සම්පූර්ණ කාන්තාරයක්. මේ ගමන අවසන් කරපු කෙනා තමයි දන්නේ මේ විස්තරේ කුමක්ද කියන එක. සෝතාපන්න ඵලයේ තුල අපගේ ලෝභ දේශ මොහ නිරෝධ වෙන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් නිරෝධ වෙනවා. සුළු ප්‍රමාණයකින් අපගේ සීය ඒක දක්ෂ වෙනවා මැඩලන්න. එතනින් එහාට තියෙන හැම දෙයකටම අපි අවු වෙනවා. එහෙනම් මෝහය නෑ නෙමෙයි, ද්වේෂය නෑ නෙමෙයි, ලෝභය නෑ නෙමෙයි, රාගය නෑ නෙමෙයි, අවම වෙලා තියෙනවා. පොඩි ප්‍රමාණයකින් අපි නිදහස් වෙලා තියෙනවා. එහෙනම් සෝතාපන්න කෙනාට සකෘදාගාමි වෙන්න තියෙන සියලුම මෝහයන් පවතින නිසා සකෘදාගාමි ඵලය නෑ. අනාගාමි වෙන්න තියෙන සියලු මෝහයන් තමන් තුළ පවතින නිසා අනාගාමි ඵලයක් නෑ. නිරෝධයට පත් වෙන්න සියලු මෝහයන් තමන් තුළ තියෙන නිසා එයාට නිරෝධයට කිසිම සිතක් පාළ වෙලා නෑ. එහෙනම් ඒ මෝහයන් දුරු කරන්න එයා ඒ මාර්ගය වඩන්න ඕනේ. සෝතාපන්න කෙනාට වඩා සකෘදාගාමි කෙනාට ද්වේෂය අඩුයි. එහෙනම් තමන් තුළ තාම ද්වේෂය තියෙන බව ඔප්පු වෙනව නේද? සෝතාපන්න කෙනාට වඩා අනාගාමි කෙනාගේ රාගය සුළු වෙලා අවම වෙලා දැනෙන්නේ නැති තරමටම පත් වෙලා. ඇයි රාගය නැහැ කියලා අපි කියන්නේ නැත්තේ? රාහත් වෙලා නැත්තම් එයා තුළ කෙලස් තියෙනවා. කාන්තාව පිළිබඳව රාගයක් නැහැ. හැබැයි දේපල පිළිබඳව, පැවැත්ම පිළිබඳව රාගය තියෙන්න පුළුවන්. එහෙම රාගයකුත් නැත්නම් එයාට ධර්මකාරණා ගැන, එයා දන්න දාර්ශනික කරුණුකාරණා හේතු ගැන එහෙම රාගයක් තියෙන්න පුළුවන්. රාගය කියන්නේ විඳීමේ කැමැත්ත. එහෙනම් මේ විඳීමේ කැමැත්ත නිරෝධ සමාපත්තියට පත් වෙනකන් තියෙනවා නම් එයා තුළ මහ පරිමාණෙන් නැ මොනවා හරි ක්‍රමයකින් ඒක ක්‍රියාත්මක වෙනවා, නඩත්තු වෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි සෑයීමට පත් වෙනවා කියලා යම්කිසි ගුණයක් වඩලා තිනවා. ඒ ගුණේම දැන් අපගේ මාර්ගය වැරදෙන්න හේතුවක් වෙලා. අනේ අර ස්වාමීන් වහන්සේ හැමදාම බනිනවා, ඒ බැනුම් වලින් සෑයීමටපත් වෙනවා, ලද දෙයින් සෑයීමටපත් වෙන්න ඕනේ, සැනසෙන්න ඕනේ කියලා ගුණේ වඩනවා. ඒ හැම බැනුමක්ම අවවාදයක් වලින්ම සැනසෙනවා, සෑයීමටපත් වෙනවා. ඒ මාර්ගය වැරදි. බැනුම් වලින් සෑයීමටපත් වෙන්න නෙමෙයි ඕනේ. ඒ බනින්නේ ඇයි? මොන අඩුවද, මොන විනේද කැඩිලා තියෙන්නේ, මොන සීලේද මගේ දුර්වල වෙලා තින්නේ? ඒක හදාගන්න එපාය. අඩුව හදා ගන්නෑ. අවවාද බැනුම් වලින් සැනසෙන්න සෑයීමටපත් වෙන්න සිතා දා ගන්නවා. මොනතරම් අනුවන කමක් එයා නඩත්තු කරනවද? එයාගේ මෝඩකම සීමාව ඉක්මවලාගෙන ගින්. යම්කිසි අවස්ථාවක ද්වේෂය අට ගන්නවා නම් ද්වේෂය ඇති වෙන බව දැනගෙන, ඒ දැනගෙන ද්වේෂය පාලනය වෙන බව එයා තේරුම් අරගෙන ඒකෙන් සෑයීමටපත් වෙනවා. ඇව්වාම කියනවා ඒ දෙයින් එයා සැනසෙනවා කියලා. ද්වේෂය ඇති වෙන බව දැනගෙන සෑයීමටපත් වුනාම ඒ මාර්ගය වැරදි. එන ජීවිත කාලෙම ද්වේෂය බලාගෙන හිටියාම නිරෝධයටපත් වෙන්නේ කවදද? ජීවිත කාලෙම රාගය ඇති වෙන බව දැනගෙන සීයෙන් හිටියාම ඒ සීය අතරින්නේ කවදද? ඒක ඉවර වෙන්නේ කවදද? හැමදාම කෑම කකා ඉඳලා හරියනවද? මාර්ගයේ වඩන එක බොහොම ශ්‍රේෂ්ඨ වැඩක්. හැබැයි කාලක් සාරාසංග කල්ප ලක්ෂයක්ම කාලාන්තරයක් තිස්සේම මාර්ගයේ වඩාගෙන මිටියාම හරිද? මේක ඉවරයක් නැද්ද? කෙරවලක් නිමාවක් තියෙන්න එපාය. එහෙනම් මාර්ගයේ වඩන භාවනා යෝගින්ට අනන්ත අප්‍රමාණ ඉරවෙච්ච තැන්, කමඨාන් වඩන ආර්යවරුන්ට අනන්ත අප්‍රමාණ වර්ධිච්ච තැනක් තමයි මේ වචනවල අර්ථ වෙන විදියට ගත්තා. මේ කමඨාන් වැරදි විද්‍යට තේරුම් ගත්තා. තමන් තුළ ඇති වෙලා තියෙන දැනුමක්ද, අවබෝධයක්ද, ප්‍රත්‍යක්ෂද කියලා දන්නේ නැතුව ඒක තුළින් අදාගත්ත මෝහය තමන්ගේ මාර්ගයේ බව පිළි අරගෙන විශ්වාස කරගෙන ඒක වඩන්න පටන් ගත්තා. බලනකොට වැඩිලා තියෙන කමඨාන නෙමෙයි මෝහයන්. ද්වේෂය ඇති වෙන බව දැනගන්න එක බොහොම ශ්‍රේෂ්ඨයි. ඒක ප්‍රාථමික මට්ටමින් ඒක බොහොම හොඳ කමඨානං. ඒ ද්වේෂයේ සීයෙන් දැනගෙන ඒ ද්වේෂයේ මැඩලන එකත් බොහොම ශ්‍රේෂ්ඨයි. ප්‍රාථමික මට්ටමින් ඒක සාදු කියලා නමස්කාර කරන්න තරම් පූජනීය මානසිකත්වයක් දිනුන මට්ටමක්. හැබැයි හැමදාම ද්වේෂයේ සීයෙන් බල බල හිටියාම එයා නිරෝධ වෙන්නේ කවදද? මේ භද්‍ර කලාපයේ පුරාවටම මේක සීයෙන් බලාගෙන හිටියාම ඒක හරිද? වැඩ ඉවර කරලා එයා සසරෙන් එතර වෙන්න පාය, පිරිනිවන් පාන්න පාය. නේරාංජනා නදියේ වැලිවලට වඩා බුදුවරු පාල වුණා. ඒත් එයා රාගය තියෙන බව දැනගෙන සීයෙන් ඉන්නවා. හරි ශ්‍රේෂ්ඨයි. බුදුවරු කල්ප කෝටි ගණන් පාල වෙලා ඒත් එයා තාම සීයෙන් බලාගෙන ඉන්නවා. ඒ සීයෙන් බලාගෙන ඉන්න එකේ නිමාවක් නැහැ. අර අද නෑ ඇට එට කියන බාලගිරි දෝසේ වාගේ ඒකට කවදාවත් එටක් පාල වෙන්නේ නැනේ. එටකින් බලනකොටත් අද නෑ එට කියලා කියනවා. ආයි පවුෙන් දෙනකොට ආයි කියනවා අද නෑ ඇට. ඒ එට කවදද කියලා බුදුවරු දන්නෙත් නෑ. තථාගතයන් වහන්සේලාගෙන් ගිහිලා මේ බාලගිරි දෝසේ අද නෙමෙයි එට කියන එකේ එට කියන්නේ කවදද කියලා අහලා බලන්න. උන්වහන්සේලා කිනා ගව් 25කට අබයට පුරෝලා බබ 20කට විතර ඒක ගැඹුරු කරලා එක එක ඇටේ ගත්තාම ඉවර වෙන්නේ එදාට තමයි හද නැහැට කියලා කියන්නේ. ඒ දවසට ගෙදරට ඇතුල් වෙන්න පුළුවන් එතකම් එට එන්නේ නැහැ කියලා. හේතුව බුදුවරු දන්නෙත් නැහැ ඒ එට කියන්නේ කවදද. දැන් මේ වගේ තත්ත්වයක් නේද අපේ කමඨාන් වලට වෙලා තියෙන්නේ. උස්ම ගන්නව අවුරුදු 25ක් විතර. මේකට කෙරවලක් නැහැ. ඇවිදිලා ඇවිදිලා ගල්තල බැවිලා කකුල් යට කකුල් පැලිලා ඒත් ඇවිදිලා ඉවරයක් නැහැ. මේකට කෙරවලක් නැහැ. සක්මනට පොළව වටේ ඇවිදින්න ගියාම වට 25ක් විතර පොළව වටේ බැම් ප්‍රමණය වෙලා ඒත් සක්මන ඉවර නැහැ. පිළිකුල් භාවනාවේ කෙලවරක් නැහැ. මෝචරියට ගිහිල්ලා පිළිකුල් භාවනාව වැඩුවා. කනත්තර සූසාන භූමියට ගිහිල්ලා පිළිකුල් භාවනාව වැඩුවා. පාරවල ඇවිදින හැම මිනිසයාගේම මස්තික වෙනම, ලේ ටික වෙනම, ඇටකඩු ටික වෙනම තිය තිය පිළිකුල කරලා කරලා තමන් පිළිකුලක් වෙලා පෘථුවියට ඒ පිළිකුල වැඩිලා නැහැ. ඇයි මේ කමඨාන් වල කෙරවලක් නැත්තේ? ඇයි මේ වඩන භාවනාවල මාර්ගවල අවසානයක් නැත්තේ? ඒ කියන්නේ යා යම්කිසි මෝහයක් නඩත්තු කරනවා. එයා නොදැනුවත්ව මාරයට අහුවෙලා ඒක දන්නේ නැති නිසා තමයි යා මාර්ගයේ මෙච්චර ඇවිදින්නේ, මෙච්චර සසර දික් කරගන්නේ. මේ දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. මේ අඩුපාඩු හදාගන්නට ඕනේ. ලද දෙයින් සෑයීමටපත් වෙනවා කියලා කිව්වාම අපි අවු වෙන හැම ධර්මකාරණා තුලින්ම සෑයීමටපත් වෙන්න ගියාම එයා ලද දෙයින් සෑයීමටපත් වෙන කෙනෙක් නෙමෙයි, හම්බෙන හැම දෙයින්ම සෑයීමටපත් වෙන කෙනෙක්. එයාට අලුත් ධම්ම පදයක් අදන්න ඕනේ. ලද දෙයින් සෑයීමටපත් වෙනවා කියලා කියන්නේ කුමක්ද? ලදද නිරෝධ සමාපත්තිය. එහෙනම් නිරෝධ සමාපත්තියෙන් සෑයීමටපත් වෙන කෙනාට තමයි ඒ ලද දෙයින් සෑයීමටපත් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් අවු වෙන හැම දෙයින්ම සෑයීමටපත් වෙනවා නම් එයා ලද දෙයින් සැනසෙන කෙනෙක් නෙමෙයි, සියල්ලංගෙම සෑයීමටපත් වෙන කෙනෙක්. අවු වෙන හැම දෙයින්ම සැනසෙන කෙනෙක් එයා. එයාට කවදාවත් මාර්ගයේ නිමාවක් නැහැ. එහෙනම් අපි වඩන මාර්ගය තුල, කමඨාන තුල අනන්ත ප්‍රමාණ මුලා වෙච්ච තැන් තියෙනවා. අපි සැනසෙන තැන් තියෙනවා, සෑයීමටපත් වෙන තැන් තියෙනවා. අපි විවේකයටපත් වෙච්ච තැන් අනන්ත තියෙනවා. ඒ වැරදිච්ච තැන්, දුර්වල වෙච්ච තැන් අපි නිවැරදි කරගන්නට ඕනේ. ඒ වගේ දෝෂ අපි නිවැරදි කරගත්තේ නැත්නම් මේ ලබාපු මිනිසත් භවයේ අපට නිරෝධයක් නැහැ. අපට ඕනේ සැනසෙල්ලක් නෙමෙයි, අපට ඕනේ විවේකයක් නෙමෙයි, අපට ඕනේ සෑයීමටපත් වීමක් නෙමෙයි, අපට ඕනේ නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න. මේ සංසාරයෙන් එතර වෙන්න, ඒ එතර වෙනකම් කිසිම දෙයකින් සෑයීමටපත් වෙන්නේ නැත්නම් එයා යන මාර්ගයේ නිවැරදි. ගිලම්පස වලින් සෑයීමටපත් වෙනවා නම්, කිරි වලින් එයා සෑයීමටපත් වෙනවා නම්, කෙසෙල් වලින් සෑයීමටපත් වෙනවා නම්, හොඳට ලුණු ඇඹුල් එක දාන ලැබුවා මේ දානට සෑයීමටපත් වෙනවා නම්, එයා නිරෝධයට සෑයීමටපත් වෙන්නේ නැති කෙනෙක්. නිරෝධය වඩන්නේ නැති කෙනෙක් හේතුව ඒක වඩන කෙනා මේකට සෑයීමටපත් වෙන්නේ නැහැ. කය නඩත්තු කරන්න, කයේ පැවැත්මට පමණක් ආරහ ගන්නවා, කය පෝෂණය කරන්නේ නැහැ. ජීවත් වෙන්න කැම ගන්නවා. හැබැයි කැම ගන්න ජීවත් වෙන්නේ නැහැ. එයා ආර්ය කෙනෙක්. අද අපි හතරේ පිණ්ඩපාත යන ස්වාමීන් වහන්සේලා අනන්ත ප්‍රමාණ ජීවත් වෙන්න පිණ්ඩපාත යනවා නෙමෙයි පිණ්ඩපාත යන්න ජීවත් වෙනවා. ජීවත් වෙන්න වළඳනවා නෙමෙයි වළඳන්නම කියලා ජීවිතේ නඩත්තු කරනවා. මොනතරම් මුලා වෙලාද ඇයි මේ ලෝකේ රාතන් වහන්සේලා මෙච්චර අඩු වෙලා තියෙන්නේ? මේ අඩුපාඩු නිවැරදි කරගන්න නැති නිසා. පැවිදි භූමියට ඇතුල් වීමේ එකම අරමුණ නිරෝධය නම් ඒ නිරෝධය නම් අපේ එකම පරමාර්ථය. ඒකට අවශ්‍ය කටයුතු කරන්න එපාය. නිරෝධයටපත් නොවන කටයුතු හැම එකක්ම සාර්ථකව කරනවා. හැබැයි නිරෝධයට කරන්න තියෙන හැම කටයුත්තක්ම අසාර්ථකව තමයි අපි කටයුතු කරන්නේ. හැම බැඳීමක්ම කඩන්නට ඕනේ. ඒක කවදාවත් කරන්නේ නැහැ. හැබැයි පැවත්මට බැඳීම් ගොඩනගන්න ඕනේ. අලුත් අලුත් බැඳීම් ගොඩනගා ගන්න නැද්ද? මිනිස්සෙක් එන්න බෑ. ඒ මිනිස්යාගේ නම්බරේ ඉල්ල ගන්නවා, ඇඩ්‍රස් එක ඉල්ල ගන්නවා. ඒ මිනිස්යාත් එක්ක අලුතෙන් ගොඩනගා ගන්නවා බැඳීමම්. මොනවාරයක පූජා වෙන්න බෑ. මෙච්චර කාලයක් නැති බැඳීමක් ඒ පූජා කරපු භාණ්ඩයට පිරිකරයට අදා ගන්න නැද්ද? විවේක වෙන්න වෙන්න අලුත් අලුතෙන් ඒ මානසිකත්වය නිදාසෙන්න ඒ අවබෝධයට විවේකයට මොනතරම් බැඳීම් ඇති කරගන්නවද? බැඳීම් නිදාස් කරන්නයි අපි ආවේ. ඒක අපට අමතක වෙලා නිරෝධයටයි අපි පැවිදි වුණේ. කරපටිය බැඳේ පිරිනිවන් පාන්න. ඒ කරපටියට උඩින් තව ලොකු කරපටියක් බැඳලා තිනවා. නැවත නැවත ඉපදෙන්න, සසර යන්න, දුක් විඳින්න. එහෙනම් අපේ තපස් ජීවිතය තුළ අපට වැරදිලා අනන්ත අප්‍රමාණ අපි මුලා වෙලා මේ දේවල් නිවැරදි කරගත්තේ නැත්නම් අපේ විමුක්තිය අපට අමතක කරන්න සිද්ධ වෙනවා. ඇයි එහෙම විමුක්තියක් අපට කවදාවත් ලැබෙන්නේ නැහැ? නේරාංජනා නදියේ වැලිවලට වඩා බුදුවරු පාල වුණා නම් කොයි අපට ඒ විමුක්තිය ලැබුණා? කොයි අපි රාත් වෙලා පිරිනිවන් පෑවා? ඒවා මොකවත් තුන් නැත්තේ. ඒක වෙන්නේ නැහැ. වෙනකරටනේ වැඩ කරන්නේ, සසරටනේ වැඩ කරන්නේ, දුකටනේ වැඩ කරන්නේ. දුකෙන් විමුක්තියට කවදාවත් වැඩ කරන්නේ නැහනේ. තාපසයාගේ ඉරියව් දිහා දකින්නකොට ඒ වැඩ කරන බව පේන්නපාය. අපට මතකයි එක දවසක උපාසක කෙනෙක් ඇවිල්ලා අපට දහනයක් දුන්නා. එතකොට ඒ තපස්වරු දෙදෙනෙක් මගේ ළඟ හිටියා ගෝලය දෙන්නෙන්. ඒ දහනය අරන් බලනකොට ඒ දහන්න ලුණු දාලා නැහැ. අමතක වීමක්. ඇයි? තපස්වරුන්ට දහනය දෙනකොට ලුණු ඇඹුල් බලන්නේ නැති නිසා ඒක අමතක වෙලා. ගුරුවරයෙක් වශයෙන් මම වැඩිහිටියෙක් වශයෙන් හිටපු නිසා ඉස්සෙල්ලාම මටේ දානෙ පූජා කළා උපාසක මාත්‍යා. මං ඒක අනුමත කළා. ප්‍රතිවේක්ෂාව කරලා වළඳනකොට කිසිම දෙයක ලුණ නැහැ. නමුත් ඒ ලුණ නැති බව මං ඉරියව් වලින්වත් පෙන්නුවේ නැහැ. කිසිම සංඥාවකින්, සලකුණකින්, වචනයකින් මං ඒක ප්‍රකාශ කළේ නැහැ. සාමාන්‍ය රසවත් ආහාරයක් රජබුජුන් වළඳනවා වගේ මම බොහොම සන්තෝෂයෙන් සිනාමුසු මූණෙන් ඒක බොහොම ප්‍රීතියෙන් වැළඳුවා. ඒ උපාසක මහත්තයාගේ සතුට කියලා නිම කරන්න බෑ. එයා වැඳගෙන සිතින් සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ කියන ගාථාව සජ්ජායනා කරනවා. එයාගේ තොල්පට වලින් ඒ ගාථාව ඒක බව මට දැනුණා. ගෝලයන් දෙදෙනාට දාන බෙදුවා. බෙදපු ගමන් පළවෙනිකට ගත්ත ගමන්ම පළවෙනි ගෝලයා කිව්වා, අනේ උපාසක මාත එකකවත් ලුණු නැහනේ කියලා. දෙවෙනි කෙනා කටක් වළඳලා කියනවා, උපාසක මාත්‍යා මේක දියරයි කියලා. අර උපාසක මාත්‍යාගේ තිබිච්ච මූණ සම්පූර්ණ මැලි වෙන්න පටන් ගත්තා. ඒ මූණ කළු වෙන්න පටන් ගත්තා. විශාල කම්පාවක් දුකක්. අනේ මෙච්චර උදේ පාන්දර නැගිටලා මේ තරම් ලස්සනට දානේ හදලා අනේ බලන්න මේ තපස්වරුන්ට රසවත් ආහාර වේලා දෙන්න බැරි වුණා. මේ තාපසයා විදාවට පත් වුණා, අපාසතාවට පත් වුණා. එයාගේ සිත කම්පාවයි. ඒත් මම වචනයක්වත් කිව්වේ නැහැ. ඒත් මම කටපියාගෙන සතුටින් ඒ දානේ වැළඳුවා. එක වචනයක්වත් කිව්වේ නැහැ. ඒ තාපසයා මාදියා බලුවාම යාට ලොකු වෙනසක් තියෙනවා. මේ ගෝලියෝ පළවෙනිකට වළඳනකොටම දොස් කියන්න පටන් ගත්තා. ලෝකේ අඩුපාඩු දකින්න පටන් ගත්තා. අනිත් අයට විවේචනය කරන්න පටන් ගත්තා. ඇයි මේ ගුරුවරයා වචනයක්වත් කියන්නේ නැත්තේ? මේක දැනගෙනයි මං අද යන්නේ කියලා. දානේ වළඳනකම් ඉවසලා ඉඳලා තැන් වළඳලා අත්වෝදලා ඔක්කොම ඉවර කරාට පස්සේ ඒ තාපසයා ළඟට ඇවිල්ලා ඒ උපාසක මාත්‍යා වැඳලා මේම ප්‍රශ්නයක් අහනවා. තාපසතුමනි, මේ තරම් ලුණු ඇඹුල් නැති මේ දානේ මෙච්චර සතුටින් ගත්තේ කාරණාව මට කියන්න. එතකොට ඒ තාපසයා කියනවා ලද දෙයින් සෑයීමටපත් වෙනවා කියලා. කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ ලැබුණාම සෑයීමටපත් වෙන එක නෙමෙයි. කැමැති ඕනම දෙයක් ලැබුණාම ඒකට සෑයීමටපත් වෙන එකක්. අද මේ ලැබිච්ච දාණය මම සෑයීමටපත් වෙනවා. ලුණු ඇඹුල් ඇතුව ලැබෙන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වුණා නම් ඒ බලාපොරොත්තු කැඩුනාම මට දුකයි. මම එහෙම බලාපොරොත්තු අතිබුන්නේ ලුණු ඇඹුල් ඇතුව හෝ නැතුව හෝ මොනෝ කමන්නේ කුසගින්න නිවෙන්න මොනවාරි එකක් ලැබුණොත් ඇති කියලා බැලුවාම මේක 10න් සම්පතක්. මගේ කුසගින්න නිවා ගන්න විතරයි මට අදහස තිබුණේ. මේ දහණයෙන් කුසගින්න නැබුණා නිවුණා, ඒකෙන් මගේ ප්‍රශ්නේ විසඳුණා. ඇයි? මම රසවත් දානය බලාපොරොත්තු නොවුන නිසා. ලැබෙන ඕනම දෙයකින් සෑයීමට පත් වෙනවා කියන මානසිකත්වයෙන් හිටපු නිසා මට මේක ප්‍රශ්නයක් උනේ නැහැ. අපිට යමක් ලැබෙනකොට ඒ ලැබෙන දෙයින් අපේ අඩුවක් ඇති වෙන්නත් බෑ, තවත් කෙනෙක් තුළ අඩුවක් ඇති වෙන්නත් බෑ. දැන් යාගේ සිත කම්පා වුණා නම් එයා සංඝයාට අපෑදුනා නම් දැන් එයා තුලත් අඩුවක් ඇති වුණානේ. අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතෙම අපේ අඩුපාඩු නිවැරදි වෙන්න ඕනේ. ඒ එක්කම අනිත් අයගේ අඩුපාඩු නිවැරදි වෙන්න ඕනේ. ඒ මාර්ගයේ නිවැරදි අතට ගන්න හැම දෙයකම දොස් කියනවා නම්, අඩුපාඩු දකිනවා නම්, එලා දකිනවා නම්, විවේචනය කරනවා නම් ඒක මොන තපස්කමක්ද? පුතුජන ජීවත් වෙන්නේ ඒ ආකාරය නොවේද? එහෙනම් පුතුජනයාට තපස්වරුන්ටත් අතර කිසිම සම්බන්ධයක් නැත්නම් හැඳුමෙන් විතරනේ තාපසයා වෙනස් වෙලා තියෙන්නේ. හැඳුමෙන් වෙනස් වෙන්න නම් තපස්කම තියෙන්නේ. ඒ තපස්කමේ ඇති ඵලය මොකද්ද? ඇඳුමෙන් පමණක් නොවෙයි, චරිතවලින් ගුණධර්මයෙන් ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ, උතුම් වෙන්න ඕනේ. එතකොටයි තාපසයා මේ ලෝකෙට පූජනීය වෙන්නේ. මොනම දේ ලැබුණත් ඒක එලා දකින්න නැත්නම්, දොස් කියන්න නැත්නම්, විවේචනය කරන්න නැත්නම්, හැම දෙයක්ම ලැබුණාම ලැබිච්ච දේෙන් සැනසෙනවා නම් ඒකේන සැනසීම තමයි බුදුරු දේශනා කරන සන්තුස්සකෝච සුබරෝච. අපි අතාගත්ත ලෝකයට අනුව, අපේ මානසිකත්වයට අනුව, අපේ බලාපොරොත්තුට අනුව ලැබුණාම ඒ ලැබිච්ච දෙයට සැනසෙනවා නම් එයා තාපසයෙක් නෙමෙයි, එයා වංචාව පුරුදු කරනවා. එයා ලෝභ දේශ මෝහ වඩනවා. තපස් මෝහයෙන් එයා පුතුජනෙක් වශයෙන් එයා පුතුජන ලෝකයක් නඩත්තු කරනවා. මෙන්න මේ දුර්වලකම් අඩුපාඩු අපි නිවැරදි කරගන්නට ඕනේ. අපේ කමඨාංගවල, අපේ මාර්ගවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුබලකම් තියෙනවා. අපි වඩන කමඨාන තුල අපි සැනසෙනවා නම්, සෑයීමටපත් වෙනවා නම් අපිට ඉදිරියේ මාර්ගය වැඩෙන්නේ නැහැ. නිරෝධයටපත් වෙනකම් කිසිම දෙයකින් සැනසෙන්න එපා, සෑයීමටපත් වෙන්න එපා. නිරෝධ සමාපත්තියෙන් සෑයීමටපත් වෙන්න, සැනසෙන්න. මෙන්න මේ මාර්ගයේ නිතරම පුරුදු කරන්න පුළුවන් නම්, මේ කමඨාන මේ විදිහට වඩන්න පුළුවන් නම්, කිසිම දෙයකට අහුවෙන්නේ නැතුව නිරෝධයට පමණක් අපි එයා ගමන් කරනවා නම්, නිරෝධයේ වෙනුවෙන් හැමදේම අත්හරිනවා නම්, හැම පැවැත්මෙම නිදහස් වෙනවා නම්, ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේ කමඨාන, මේ අවවාද අනුශාසනාව තුළින් ලබාගත්තා වූ දැනුම අවබෝධය අපි සියලුම දෙනාගේ මේ මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.